බුද්ධං වන්දේ ධම්මං වන්දේ සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ. හොඳයි, සදහවත් පින්තුනි, නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. තතියංติ බුද්ධං සරණං ගච්ඡාමි. තතියංติ ධම්මං සරණං ගච්ඡාමි. තතියංติ සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ලොස් ඇන්ජලිස් බෝධි විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, අප විහාරස්ථානය මගින් මෙහෙවනු ලබන මේ සතියේ දිනවල සන්ධ්‍යායාමයේ සිදු කෙරෙන ආශිර්වාදාත්මක භාවනාවේ වැඩසටහනට සහභාගී වන්නටයි පින්තුන් අදත් මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම පංචශීලයේ සමාදන් වෙලා සම්බුද්ධ පූජා පවත්වලා, ඊපසුව භාවනාවකට සහභාගී වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පදයක් ශ්‍රවණය කරලා අපේ හිතේ කුසලයේ ජනිත කරගන්නට බලාපොරොත්තු වෙනවස්තාව. ප්‍රථමයෙන්ම අපි බලාපොරොත්තු වන්නේ විහාරස්ථානයේ සෝදානම් කොට තැන්පත් කරලා තියෙන මල් පහන් සුවඳ දුන් කියලා ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් පින්තුන්ගේ දෑතීම සෝදානම් කර තැන්පත් කරපු පූජාවක්සේ සලකා, එවන්ගේම ඔබේ නිවසේ වන්දනා කරන ස්ථානයේ තැන්පත් කරලා තියෙන ඒ මල් පහන් ආදී සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ තුළ පැවති මෛත්‍රී ප්‍රඥාදී ඒ උත්තම ගුණ සමුදායට කරන ගුණ පූජාවක් වශයෙන් සලකා පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. තිනුතින බුදුදහමේ දැක්වෙන භාවනා ක්‍රම අතර සිත එකඟ කරන, සිතෙහි කුසලයේ දියුණු කරන එක භාවනාවක් තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව ගිය සිහියටයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. ඉතින් අප සම්බුද්ධ පූජාවක් පවත්වන අවස්ථාව බුද්ධානුස්සති භාවනාවක් කියලා සලකන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක්, ධම්මානුස්සති භාවනා වඩන අවස්ථාවක් කියලා සලකන්නට ඕන. ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන අවස්ථාවක්, ස්වාමීන් වහන්සේලා ගැන හිතන අවස්ථාවක්, ස්වාමීන් වහන්සේලාට දානමානාදිය සෝදානම් කරන, දානමානාදිය පූජා කරන අවස්ථාව සංඝානුස්සති භාවනා කියලා හිතන්නට ඕන. එහෙම හිතන්න පුළුවන් නම් පින්තුනි අපට හැම මොහොතකම කුසල සිත දිනු කරගන්නට පුළුවන්. අපේ ආධ්‍යාත්මික ශක්තිය දින දින දිනු කරගන්නට පුළුවන්. මනසට එන අකුසල විතර්කයන්ගෙන් සිත මුදවාගෙන දුකෙන් නිදහස් වන්නට අපට මේ දහම් මඟ උපකාරයක් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අප ඒ සෝදානම් කරපු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන අවස්ථාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ උතුම් ගුණ සමුදාය අප සිහිපත් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක් ලෙස මේ මනුලොව ඉපදිලා වසර 29දී අවිනිෂ්ක්‍රමණය කරලා වසර 35දී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ආචාර්ය මනුෂ්‍යෙක් බවට පත් වුණු උත්තරීතර මනුෂ්‍ය රත්නයක් බවට පත් වුණු සම්මා සම්බුද්ධත්වයට පත් වුණු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ සියලු ක්ලේශයන් දුරු කරලා මහා ප්‍රඥාවෙන් ලෝකයේ තුල විලක තියෙන පියුමක්සේ පද්මෝපකාර ජීවිතයක් ගත කළා. උන්වහන්සේ ගැන සිහි කරන හැම මොහොතක්ම අපේ සිතේ පහන් බව දේනු වෙන කුසලයේ දේනු කරන සිත සමාධිමත් වෙන අවස්ථාවක් කියලා සලකන්න. බුදුරජාණන් වහන්සේ තුල පැවති සියලුම ගුණ නමයකට කෙටි කරලා තියෙනවා. මේ ගුණ නමේ නැවතත් හොඳට සිහිපත් කරන්න බුද්ධානුස්සති භාවනා කියලා හිතලා බුදුරජාණන් වහන්සේ අරහන් ගුණේ යුත්තයි. උන්වහන්සේට අරහන් කියලා කියන්නේ රාගාදී සියලු කෙලෙසුන් දුරු කරලා ලෝකයාගේ පුදසැලිකිලි වලට පත් වෙච්ච උත්තමෙක් නිසා. එවැනිම සංසාර චක්‍රයේ අර නැත්තම් ගරාදි වැට දුරු කරලා නැසලා මුළු සසර ගමන නිමාවට පත් කළ නිසායි උන්වහන්සේට අපි අරහන් කියලා කියන්නේ. අරහන් ගුණේ හොඳවට සිහිපත් කරන්න. ඊළඟට අපි බුදුහාඳුරන්ට සම්මා සම්බුද්ධ කියලා කියනවා. කිසිඳු ගුරුවරයෙකුගේ උපදේශයක් නොමැතිව උන්වහන්සේගේම ඥානයෙන් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළා. ආසවක්ඛේ ඥානෙ ලබා ගත්තා. අනිකුත් ඥානයන් ෂඩ සාධාරණ ඥාන, දසබල ඥාන, ඒ වගේම චතුවිසරද ඥානාදී මේ උත්තම ඥානයන් පසක් කළගත්තා. උත්තම මනුෂ්‍ය රත්නයක් ලෙස බුදුරජාණන් වහන්සේ තුළ පැවති මෙන්න මේ තමන් වහන්සේම ධර්මාවබෝධය කිරීමේ හි ගුණයට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ විද්‍යාකරණ සම්පන්නයි. උන්වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන් යුක්තයි. අෂ්ට විද්‍යාවන් කියලා කියන්නේ ප්‍රථම ඥානය, ද්විතිය ඥානය, තෘතිය ඥානය, ඒ වගේම චතුත්ථ ඥානය කියන මේ රූපාවචර ඥාන හතරත්, ඒ වගේම ආකාස අනංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනය කියන අරූපාවචර ඥාන හතරත් කියන මේ රූපාවචර අරූපාවචර ඥාන අට මේවට කියන අෂ්ට සමාපatti කියලා. මෙන්න මේ අට ලබාගත් නිසාත් උන්වහන්සේගේ ළඟ සොයිසේසී ගුණයන් චරිත ලක්ෂණ 15ක් තිබුණා. සීලය, ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ පමණ දැන ගැනීම, හිරියොත්තපාදී උතුම් චරණ ධර්මයන්ගේ යුක්තයි. මෙන්න මේ ආකාරයට අෂ්ට විද්‍යා හා පසළොස් චරණ ධර්ම වලින් යුක්ත නිසා අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඉතාම ශාන්ත ගමනින් මුළු සසර ගමන පුරාම ඒ පාරමී ජීවිතය තුළ ලෝකය සනසවමින් ලෝකයේ අනිත්‍ය ධර්ම වේද නැඹුරු කරවමින් ශාන්ත ගමනින් උත්තම සම්බුද්ධත්වයට කරා පියවර නැගුවා. සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ තුන් වහන්සේගේ ගමන ඇතෙකුගේ උපමාවකට අපි දක්වනවා, ඇතෙකුගේ ගමන් විලාසයක් දක්වනවා. උන්වහන්සේ ඊටාම ශාන්ත ගමන යුක්තයි. මේ මහා පොළොව මිහි තලය සංසවමින් උන්වහන්සේ ලෝකයේ තුල සංසුන් ගමනින් වැඩම කළා. බහදුතන් වහන්සේගේ වචනේ ඊටාම සංවරයි. ලෝකයට යහපත වන වචනයයි උන්වහන්සේ නිරතුරුවම මුඛයෙන් පිට කළේ. මෙන්න මේ ශාන්ත ගමනින් ශාන්ත වදනේ යුක්ත බුදුරජාණන් වහන්සේට අපි සුගත කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන මේ තුන් ලෝකය වෙනත් විදිහකින් කියනවා නම් සත්ව ලෝක, සංඛාර ලෝක සහ අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය හරියට අතේ තියෙන නෙළි ගෙඩියක් වගේ මනවින් ප්‍රත්‍යක්ෂ කළා, අවබෝධ කළා. අනේ නිසා උන්වහන්සේට අපි ලෝක විදු කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ හිටිය සැඩපරුස පුද්ගලයන් ඔබ දන්නවා, අඟුලිමාල වැනි අය, සච්චක වැනි අය, උරුවෙල් කාශ්‍යප වගේ අය, විවිධ මතවාද වලින් හිටිය විවිධ විෂම චර්යාවන්ගේ යුක්ත මිනිසයන් විතරක් නෙවෙයි, නාලාගිරි යථාවැනි සත්‍යයන් උන්වහන්සේගේ මෛත්‍රී නියදහරින් ප්‍රඥාලෝකයෙන් දමනය කළා. මෙන්න මේ උතුම් ගුණයට අපි අනුත්තර පුරිස ධම්ම සාරතිහි කියලා කියනවා. භාගවතුන් වහන්සේ මිනිසන් විතරක් නෙවෙයි, උන්වහන්සේ දෙවියන්ට බ්‍රහ්මයන්ටත් උතුම් සාස්ත්‍රවරිය වුණා. සක්‍ර දේවේන්ද්‍රය ඇතුළු දෙවියන්ට ධර්ම දේශනා කළා. සහම්ප්‍රති මහ බ්‍රහ්මයා ආදී බ්‍රහ්මයන් ඇතුළු බ්‍රහ්ම ලෝකයේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ට අනුශාසනා කළා. දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් මිනිසයන්ටත් උතුම් සාස්ත්‍රවරයා වුණු භාගතුන් වහන්සේගේ මේ ගුණයට අපි සත්තහා දේව මනුස්සානං කියලා කියනවා. සම්මස්සම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ සත්‍ය හතර දුක්ඛ සත්‍ය උන්වහන්සේ පිරිසිදු දැනගත්තා. සමුදය සත්‍ය ප්‍රහිණ කළා. නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා. මාර්ග සත්‍ය වැඩුවා. භාවේ තබ්බංච භාවිතං වැඩිය යුතු දෙයක් තියෙනවා නම් වැඩුවා. සච්චිකා තබ්බං සච්චිකතං සාක්ෂාත් කළ යුතු දෙයක් තියෙනවා නම් සාක්ෂාත් කළා. ඒ වගේම පහ තබ්බං පහේනං ප්‍රහාණය කළ යුතු දෙයක් තියෙනවා නම් ප්‍රහීණ කළා. සච්චිකා තබ්බං සච්චිකතං ඒ වගේම පිරිසිදු දැනගත යුතු පරිඤ්ඤයයන් පරිඤ්ඤාතම් පිරිසිදු දැනගත යුතු දෙයක් තියෙනවා නම් උන්වහන්සේක පිරිසිදු දැනගත්තා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ගුණය නිසාම උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ චතුරාර්ය සත්‍ය ලෝකයා කෙරෙහි අපරිමිත කරුණාවෙන් ලෝකීය නැමැති පුදුසොන වෙත දායාද කළා. උන්වහන්සේ ලෝකයේ කෙරෙහි හදවතේ යන අපරිමිත කරුණාවෙන් ශ්‍රී දන්දධාතුන් වහන්සේගේ රැස්සෙහි දෝමින් මේ මුළු ලෝකයේ වෙත ඒ උත්තම වූ සදහම් පණිවිඩය දේශනා කළා. ලෝකයේ හැමුවේ මේ උතුම් ධර්ම දායාදය හිමි කළා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ ධර්ම දේශනා කිරීමෙහි දුක්ඛාරේ චතුරාර්ය සත්‍ය ලෝකයට දේශනා කරවීමේ ගුණයට අපි බුද්ධ කියලා කියනවා. මහද්වත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ හිටිය පින්වන්ත මුත්තමයන් වහන්සේ. උන්වහන්සේට තරං සිව්පස්සේ ලැබිච්ච කීර්තිය ලැබිච්ච කෙනෙක් මේ මුළු තුන් ලෝකෙම නැහැ. බහදුතුන් වහන්සේ පිරිනිවන් පාල වසර 2564ක් ගත වුණත් අදත් උන්වහන්සේ වෙනුවෙන් ලෝකයේ කොතනක හෝ මලක් පහනක් දානයක් පැන් වීදුරුවක් පූජා වෙනවා. මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි, දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ පවා භාගතුන් වහන්සේ වෙනුවෙන් පුද සැලකිලි අදත් පැවතෙනවා. උන්වහන්සේ තුළ පැවති මේ පුණ්‍යවන්ත භාවය නිසා භාග්‍ය සම්පන්න භාවය නිසා. මේ උත්තම බුදුගුණයට අපි භගවා කියලා කියනවා. අනිත් කාරණේ තමයි උන්වහන්සේ රාග දෝෂ මෝහ භග්න කළා, දුරු කළා, නැසුවා. ඒ නිසාත් අපි උන්වහන්සේට භගවා කියලා කියනවා. පින්නතුන් මේ අරහං ආදී නව බුදුගුණ හොඳට හදවතේ දරාගෙන එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයක දමදිව බුද්ධගයාවෙහි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ සෙවණෙහි වජ්‍රාසනයේ මත සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතෙහි උන්වහන්සේට කරන සම්බුද්ධ පූජාවක්සේ ඉමහත් ශ්‍රද්ධාව ඇති කරගෙන මේ සෝදානම් කළ තියෙන සියලු පූජා ද්‍රව්‍යයන් බුද්ධ පූජාවක්සේ සලකා, බුද්ධහන සිති භාවනාවක්සේ සලකා අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධිම් බුද්ධ රූපං සකලං සදා. ඝනසාරම් පනින්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම්. වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිම් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං. පුප්පං මිලායාති යතාහිදම් මේ කායෝ තථායාති විනාස භාවං. අදිවාසේතුනෝ භන්තේ ගිලාන පංචයම් නිමං. අනුකම්පන්නුපාදාය පතිගන් හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි, දැන් අප බලාපොරොත්තු වන්නේ අපට යෙදිලා තියෙන වේලාව අනුව ටික වේලාවක් භාවනා කමටහන කියදෙනට. අද දින අප බලාපොරොත්තු වෙනවා ප්‍රධාන භාවනා කර්මස්ථාන කීපයක් කෙටියෙන් හෝ පුරුදු කරන්නට. මුලින්ම අපි සම්බුද්ධ පූජා පැවැත්වීම වශයෙන් බුදුගුණ භාවනාව ප්‍රගුණ කළා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මෛත්‍රී භාවනාවත්, අසුභ භාවනාවත්, මරණානුසුති භාවනාවත් කෙටියෙන් හෝ පුහුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ඇති කරගන්නා වූ පුහුණුව ඔබේ ජීවිතයේ දිනපතා දිනචරියාවට එකතු වන අංගයක් බවට පත් කරගන්නට පින්තුන් දක්ෂ වෙන්නට ඕන. අප මේ ලබාගෙන තියෙන්නේ ඉතාම දුර්ලභ දුෂ්කර වූ වටිනා මිනිස් ජීවිතයක්. ඒ මිනිස් ජීවිතය ලබාගත් අවස්ථාවේ අපි ලෝකයේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන අහන්න ලැබෙන, උන්වහන්සේගේ ධර්මය අසන්නට ලැබෙන, ධර්මය අනුව බුද්ධ රත්නිය අනුව ගිය ශ්‍රාවක සංඝ රත්නිය වැඩ සිටින බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන වැඩ සිටින කාලයකයි අප මේ ජීවත් වෙන්නේ. මේ කාරණය පින්නතුනි දිනපතාම හිතන්න. ඔබ උදෑසන අවදිච්ච මොහොතේම, ඔබ ඇඳෙන් නැගිටින කලින්ම, ඇඳේ ඉඳගෙනම මුළු ලෝකයේ වෙනුවෙන් සියලු සත්ත්ව සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉන්පසු ඔබ බිමට පාත් තබන කලින් ඔබ හිතන්න, මා මේ ලබලා තියෙන සුගතිය බුද්ධ ධර්ම සංඝ කියන මේ උත්තර රත්නයන් තුන ලෝකයේ වැඩ සිටින ඊටාම වාසනාවන්ත කාලයකයි මා මේ ජීවත් වෙන්නේ. මට මේ ජීවිතේ තවත් දවසක් මගේ කර්මය නිසාම, කර්මඵල ආනිසංසය නිසාම මට තවත් දවසක් ජීවත් වෙන්න ලැබුණා කියන බලවත් සතුටෙන්, ලෝකයේ ගැන මෛත්‍රියෙන්, ලෝකයේ ගැන කෘතඥතාවෙන්, ඔබ ගැනම, ඔබේ අතීත කුසලයේ ගැන බලවත් ප්‍රසාදයකින් දිනපතාම දවස ආරඹන්න. ඒක ඔබේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා. පින්තුනි, මේ ජීවිතය අපි ලබාගත්තු කාරණා තුනෙන් වටිනාම දේ තමයි සද්ධර්මය ලැබීම. ලෝකයේ ඔබ දන්නවා හුඟක් අධ්‍යාපනය ලැබපු අය ඉන්නවා. ඒ වගේම හුඟක් ධනය දේපල තියෙන අය ඉන්නවා. මාසික විශාල වැටුප් ලබන අය ඉන්නවා. තමන් ඊටාම ප්‍රියමනාප ඥාති මිත්‍රාදීන් රැසක් පිරිවරාගෙන ඉන්න අය ඉන්නවා. ලෝක ප්‍රකට කීර්තියටපත් වෙච්ච විද්වත් අය, ප්‍රසිද්ධ අය, ජනප්‍රිය අය ලෝකේ ඉන්නවා. නමුත් ඒ සියලටම වඩා ඔබේ ජීවිතය වටිනවා. ඔබේ ජීවිතය වටිනේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඔබ මේ සුභතියක් ලැබුවා විතරක් නෙවෙයි, අංගපස්සඟ විකලත්වයකින් තොරව මේ ලෝකෙ ඉපදුනා. හොඳ බුද්ධියක් තියෙනවා. අන්නේ බුද්ධිය මෙනෙහි කළ හැකි වැඩි හැකි දහමක් ඔබට ලැබිලා තියෙනවා. එතන මේ සද්ධර්ම ප්‍රතිලාභය තමයි ඔබේ ජීවිතය වටිනාම දේ. මේ සද්ධර්ම ලැබිච්ච මොහොතේ පිනතුන් ලෝකේ අය බුද්ධිමත් අය ඇතැම් විට තමන්ට තියෙන සියලුම සම්පත් අත්හැරලා මේ ධර්මය වෙතෙනවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි ලෝකියම අපි ලැබපු සියලුම සම්පත් වලට වඩා මේ ධර්මයේ වටිනවා. ධර්මයේ හැසිරීම වටිනවා. පින්නතුනි, ඒ ධර්මයේ ඇසීම සවනානුත්තරී විදියට දේශාන් වලින් අහන වටිනාම දේ විදියට බුදුහාඳුර අපට දේශනා කළා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඒ ධර්මය අපට තේරුම් ගන්න නොවනක් තියෙනවා නම් ස්වර්ගගාමී මාර්ගය, කුසල අකුසල කර්ම ශක්තිය පිළිබඳව අවබෝධය ලබන්න හැකියාව තියෙනවා නම්, ඒ හැකියාව නිසාම සුගතිගාමී මාර්ගයේ විදියට දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරලා මරණයෙන් පස්සේ සුගතිය ස්ථාවර කරගන්න අපි දක්ෂ නම්, ඒ වගේම දුකේ නිදහස් වන, ඒ වගේම චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත ධර්මය අහන්නට තේරුම් ගන්නට අපි දක්ෂ වුණොත් අපට ලොකු ගැක්කම් නැති වුණත්, පිනතුනි අපට සාක්ෂරතාවය නැති වුණත් අපේ ලෝකයේ ඉන්න වටිනාමය බවට පත් වෙනවා, බුද්ධිමත්මය බවට පත් වෙනවා. මොකද ලෝකයේ බොහෝ දෙනෙකුට මේ අවස්ථාව ලැබිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න නොලැබුණොත් මේ අවස්ථාව කෙනෙකුට ලැබෙන්නේ නැහැ කියලා යනවා. ධර්මය ඇහුවත් හරියට නුවණක් භාවිත කරන්න බැරි නම් මේ ස්වර්ගගාමී මාර්ගයත්, විමුක්ති මාර්ගයත්, නැත්නම් සුගතිගාමී වෙන මාර්ගයත් නිවනට තියෙන මාර්ගයක් හරියට දැනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔබේ අතින් හරි වාසනාවන්තයි. ඔබ ජීවිතයේ කොයි වයසක හිටියත් අපි දන්නවා මේ පින්නතුන් අතරේ නොයෙක් වයස් වල ඉන්නවා. නමුත් ඔබ කොයි වයසක හිටියත් ඔබට මේ මාර්ග දෙක තේරුම් ගන්න පුළුවන් නම් සුගතිගාමී මාර්ගය නිවන් මාර්ගය අතර වෙනස බුදුහාඳුරන්ගේ පණිවිඩය ඔස්සේ තේරුම් ගන්න පුළුවන් නම් ඔබ ලෝකයේ මහා විද්‍යාඥයන්ට වඩා ඔබ ලෝකයේ මහා විද්වතුන්ට කීර්තිමත් අයට වඩා ඔබ දක්ෂ කෙනෙක් වෙනවා, වාසනාවන්ත කෙනෙක් වෙනවා, පින්වන්ත කෙනෙක් වෙනවා, ලෝකයෙන් පුදසැලකිලි ලබන කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ මාර්ගයේදී පින්නතුනි සමත විදර්ශනා කියලා භාවනා දෙකක් බුදුහාඳුරෝ දේශනා කරනවා. සමත භාවනාවෙන් කරන්නේ අපේ හිතේක කුසල අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගැනීම. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ බාහිර අරමුණු වලින් හිත මුදවාගෙන මනසට කුසල අරමුණක්, කුසල සිතුවිල්ලක් ඇති කරගෙන අන්නේ කුසලය අණ්ඩව පවත්වා ගැනීමයි සමත භාවනාවෙන් සිදු කරන්නේ. යම්කිසි කෙනෙක් එක මොහොතක් හරි සමත භාවනාවේ හිත සමාධිමත් කරගන දක්ෂ නොවතින් ඒ තැනැත්තා මේ ලෝකෙ විඳින සුවය පිනතුනි මේ මනුස්ස ලෝක විතරක් නෙවෙයි දිවි ලෝක හයෙම විඳින, ඒ වගේම සක්විත රජ කෙනෙක් විඳින, සක්‍ර දේවේන්ද්‍රය විඳින සුවයටත් වඩා ඉහළ සුවයක්, සැපයක්, මානසික තෘප්තියක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් පිනතුනි බුදුහාඳුරු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ මේ මඟ අපට කියන්නට. ඉතින් මුල්ම පියවර විදියට බාහිර අරමුණු වලින් සිත මුදවාගෙන අභ්‍යන්තරය තුළ හිත පවත්වා ගන්න දක්ෂ නොවතින් ඒ අවස්ථාවේ පිනතුනි අපට බාහිර ලෝකයෙන් කොයිතරම් පීඩාවක් ඒ පීඩාව තමන්ට දැනෙන්නේ. ඒ අවස්ථාවේ තමන්ගේ ශරීරයේ කොයිතරම් රෝගයක් තිබුණත්, කොයිතරම් තමන්ගේ ශරීරයේ දුර්වලලා තිබුණත්, කොයිතරම් වයසට ගිහිලා තිබුණත් ඒ කායික දුක වේදනාව තමන්ට දැනෙන්නේ තමන් සමත කමටහනක හිත පුරුදු පුහුණු කරන අවස්ථාව. පිනතුනි කෙනෙකුගේ ජීවිතයේ ලැබෙන භාග්‍ය සම්පන්නම සුවිශේෂීම අවස්ථාව තමයි මේ සමත භාවනාවක් වඩන්නට උපදෙසක් ලැබීම සහ ඒ සමත භාවනාව වඩන්නට තමන්ට විවේකය, ඊට සුදුසු පරිසරය නිර්මාණය වීම. මේ තරම් පිනක් පිනතුනි කෙනෙකුට මේ ජීවිතේ නැහැ. අපි හැමදේම ලබන්නේ මානසික සුවය සඳහා. මානසික සුවය ලබන ඉහළම ක්‍රමය දෙකක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළේ සතිය දිනු කරලා එක පැත්තකින් සිත සමාධිමත් කිරීමත්, අනිත් අතින් ඒ සමාධිමත් වෙච්ච සිතින් ලෝක යථාර්ථය, අනිත්‍ය දුකනාත්ම ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ සඳහා කාලය කැප කරන මොහොත තමයි පිනතුනි අපි මේ දුෂ්කරව ලබාගත්තු, බොහොම වෙහෙස මහන්සියලා ඉගෙන කියාගෙන දියුණු කරගත්තු, සාර්ථක කරගත්තු අපේ මේ වටිනා ජීවිතෙන් ලබන ඉහළම ප්‍රයෝජනේ බවට පත් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ ඉපදෙච්ච නුවණැති කෙනෙක් ඔහුට ලැබෙච්ච තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන්, තමන්ගේ බුද්ධියෙන් ලබන ඉහළම ප්‍රයෝජනේ තමයි සමත විදර්ශනා සඳහා කරන කාලය වැඩි කිරීම. අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තීරණය වන ප්‍රධානතම සාධකය අපිට කොච්චර ධනය තියෙනවද කියන එකවත්, අපිට කොච්චර ඥාතියන් ඉන්නවද කියන එකවත්, අපේ රූප සම්පන්නිය කොච්චර ලස්සනද කියන එකවත්, අපි කොච්චර කායිකව නිරෝගීද කියන සාධකයක් නෙවෙයි පිනතුනි. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ ඔබ බුදුරජාණන් වහන්සේව විශ්වාස කරනවා නම්, උන්වහන්සේගේ වචනය අදහනවා නම්, බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ සාන්දෘෂ්ටිකත්වය අකාලික බව පිළිගන්නවා නම්, අපි පිළිගත යුතු ප්‍රධාන දේ තමයි අපේ ජීවිතයේ වටිනාම මොහොත තමයි හිත සමාධිමත් කරන්නට, සමාධිමත් වෙච්ච හිතින් ලෝක යථාර්ථය, අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය බලන්නට කාලය කැප කිරීමත් කියන මෙන්න මේ සඳහා තියෙන ඉඩකඩ කාලය අවකාශය වේලාව වැඩි කර ගැනීම තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. මේ සඳහා අපි කාලය කැප කර පමණට අපට කුසල කර්ම ශක්තියෙන් දීනු වෙලා අපට එන්න තියෙන අකුසල කර්ම ශක්තියෙන් හොඟල් දුර්වල වෙනවා. බාහිරින් එන තියෙන දුක් පීඩා වලින් නිදහස් වෙන්නට පුළුවන්. අපි හිත දිනු කරගත්තු දවසට පිනතුනි. අපේ ළඟම ඥාතීන් සියලුම දෙනා එක දිනක එක මොහොතක මිය ගියත් ඒ සියලුම ඥාතීන් එක මොහොතක ඔබ අතහැරලා ගියත් ඔබ අසරණ වෙන්නේ නැහැ. ඔබට ධර්මයේ පිරිසරණ, ධර්මයේ ආලෝකය, ධර්මයේ පිරිසරණ ලැබිලායි තියෙන්නේ. ධම්ම දීපාදික වේවිහෙරද ධම්ම සරණා කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ පිළිසරණ අපි ලබා නොගත්තොත් පින්නතුනි අපට කොයි තරම් ඥාතියෙන් ධනය දේපල තිබුණත් ඒ සියලුම දේ අපි අත්හැරලා යන දවසකදී අපි අසරණ වෙනවා. අපට පිළිඩක් නැති වෙනවා. ඒ ඥාති මිත්‍රාදීන් ධනය තිබිද්දීම අපට පිළිසරණක් හදාගන්න ක්‍රමයේ බුදුහාමුදුරු දේශනා කළේ. අන්නේ මාවතේ පින්නතුනි ප්‍රධානතම අංගයක් තමයි සමාධිමත් කරන භාවනාවක හිත යෙදවීම. සමත කමඨහනක් පුරුදු පුහුණු කිරීම. ඉතින් අපි මුලදී බුද්ධ ධනසිතේ වැඩුවා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව ටික වේලාවක් පුහුණු කරන්නට. ඔබ ඉන්නේ ස්ථානයේ පටන් ලෝකයේ පුරාම සිටින සියලු සත්වෝ. මනුස්ස ලෝකයේ ඉන්න අය, සතර අපාගත සත්වයන්, ඒ වගේම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ළින සත්වයන් ඇතුළු මේ සියලුම දෙනා සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව අපි ටික වේලාවක් පුරුදු කරමු. පින්තුනි මේ සඳහා සූදානම් වෙන්න. ඔබ ඉන්න ආසනයම හෝ පහසුවෙන් ඉරියව්ව සකස් කරගන්න. ශරීරය ඍජුව තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන නාසය අභිමුඛව සිහි පිටුවාගෙන දෙසවන් නිහඬව තබා ගන්නා වගේම ඔබේ ඇස් දෙක දෙනුවන් අඩවන් කරගෙන අපි භාවනාවට සූදානම් වෙමු. මුලින්ම ටික වේලාවක් ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව ගැන හොඳට මෙනෙහි කරන්න. ඔබේ පාදාන්තයේ සිට හිස දක්වා ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව හොඳට මෙනෙහි කරන්න. දැන් ඔබේ හිත නාසය ආශ්‍රිතව තියාගන්න වර්තමානයේ තුල. මම දැන් මගේ සිත වර්තමානයේ තුල තියාගන්න උත්සාහ කරනවා. මට අතීත අරමුණු සිහි වෙන්න පුළුවන්, අනාගත අරමුණු සිහි වෙන්න පුළුවන්. ඒ හැමදේම සිහිවන්නේ මේ වර්තමානයේ තුල නේද කියලා මම දැකලා ඒ සිතිවිලිවල අනිත්‍යතාවය මෙනෙහි කරලා නැවතත් මා වර්තමානයේට නාසය සමීපයට හිත සමීප කරගන්නවා. නාසය ආශ්‍රිතව හිත තියාගනිමින් මා සිටින නිවසේ පටන් මේ ලෝකයේ හැම දෙනාම මේ විශ්වයේ කොතනකෝ සත්‍යයක් වෙත්නම් ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියලා මා ප්‍රාර්ථනා කරනවා. මෙම නිවසේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. නගරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම කවුන්ටියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ජනපදයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම රටේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම පෘථුවියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ගැලක්ෂියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මිනිස් ලොව වෙසෙන සියලු සත්වයෝද සතර අපාගත සියලු සත්වයෝද දෙවියෝද බ්‍රහ්මයෝද සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුණිකී හොඳයි පින්නතනී අප දැන් මේ ටික වේලාවක් මෛත්‍රී භාවනාව පුහුණු කරපු මොහොත. ඉතින් ඔබට දැනෙන්නට ඕන ඔබට තේරෙනවා ඇති මේ විනාඩි කිහිපයක් මෛත්‍රී භාවනා වැඩිමෙන් ඔබේ සිතර දැනෙන සහනය සැනසීම නිවීම. ඉතින් අපිට මේක ටිකෙන් ටික වැඩි දියුණු කරගන්න පුළුවන් නම් කොයිතරම් මානසික සුවයක් අපට දැනෙනවද? බාහිර පුද්ගලයන්ගේ අඩුපාඩුකම් නිසා ලෝක තත්ත්වයන් නිසා හිතේ ඇතිවන පීඩනයම් කොයිතරම් දුරට අපට අඩු කරගන්න පුළුවන්ද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. පින්තුනි මේක ටිකෙන් ටික දිනු කරගන්න දින කතාව. උදෑසන ආවිදෙච්ච මොහොතෙම ඔබ නිදියගෙන සිටියේ ස්ථානයේ ඉඳගෙනම ටික වේලාවක් සීල සත්ව සුවපත් වෙත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. අද දින මට මුණ ගැහෙන සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේක ටිකෙන් ටික අපිට දිනු කරගන්න පුළුවන්. ඔබ නැගිට මොහොතේ ඉඳන් වතුර වීදුරුවක් බොන්න යනවා නම් මුහුණ සෝදන්න ඔබ ස්ථානෙට යනවා නම් ඒ කාලය තුල ඔබට මෛත්‍රී වඩමින් යන්න පුළුවන්. උදෑසන ආහාර සෝදානම් කරන මොහොතේ ආහාර ගන්න මොහොතේ මෛත්‍රී වඩමින් ඔබට ඒක කරන්න පුළුවන්. නිවසේ ඉඳන් ඔබ වැඩට යනවා නම් ඒ වැඩට යන ස්ථානයේ දක්වා ඔබට මෛත්‍රී වඩන්න පුළුවන්. ඒ වගේම දවසේ ඔබ ගත කරන හැම පැයකදීම එක තත්පරයක් හරි වෙන් කරගන්න. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා. දැන් රාත්‍රී 8-9 වෙලාවනේ දැන් ඔබ ඉන්නේ පස්සරුවේ. මේ වෙලාවේ මම සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා හිතනවා. ඊළඟ 9 ඉඳන් 10 වෙනකම් පැය දෙක තත්පරයක් හරි මේක දිනු කරන්න බලන්න. මෙහෙම පින්තුණි ටිකෙන් ටික වැඩි කරන්න. ඔබේ ජීවිතයේ සතුට දිනෙන් දින වැඩි වෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් මේ මෛත්‍රී භාවනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම්කිසි මානසික සුවයක් ශාන්තියක් නිවීමක් කරා කෙනෙක් යනවා නම් අන්නේ තැනැත්තා විසින් ඇති කරගත යුතු පළවෙනි පියවර තමයි සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව දිනු කිරීම. ඉතින් බුදුහාමුදුර අප කෙරෙහි තාම කරුණාවෙන් මේ කාරණේ දේශනා කළේ. ඉතින් මෛත්‍රී පුහුණු කරන්න උත්සාහ කරන්න. ඊළඟට අපි ටික වේලාවක් පින්නතුන අපේ ශරීරයේ ස්වභාවය අපි මෙනෙහි කරමු. අපේ ශරීරයේ මේ බාහිරට ලස්සනට තිබුණට මේක පිනතුනේ එක්තර ප්‍රියමනාප දෙයක් නෙවෙයි, මේක සුබ දෙයක් නෙවෙයි. මේක අභ්‍යන්තරයේහි ඉතාම අපිරිසිදු දේවලෙන් යුක්ත දෙයක්. අපටම තේරෙනවා අපි දවසක් පිරිසිදු නොවී හිටියොත් අපේ ශරීරයේ කොයිතරම් අපවිත්‍ර දෙයක්ද කියලා. නමුත් අපට මේ තත්ත්වය නොතේරීම නිසා අපි අපේ ශරීරයට හුඟක් ආසා කරනවා. වෙනත් කෙනෙකුගේ ශරීරයටත් අපි ආසා කරනවා. රාග සිතුවිලි ඇති කරගන්නවා. ඒ සිතුවිලි ඇති කරගන්න හැම මොහොතකම සිනතුනේ හිතේ ඇතිවෙන ලොකු පරිදායයක්, ලොකු දැනීමක්, ලොකු ගින්නක් හැටියට, රාගයේ ගින්නක් හැටියට දේශනා කළේ. නත්ති රාග සමෝහාගය කියලා දේශනා කළා. රාගයේ සමාන ගින්නක් නැහැ කියලා. අපිට ඇතැම් විට ඒක ලොකු ආසාදයක් කියලා හිතට තියෙන්නේ. නමුත් වෙනතුනට කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨයක් අහනකොට දැනෙන සනීපය වගේ තමයි අපි යම්කිසි රූපයක් දිහා දැකලා විඳින සෝය. අල්ප ආස්වාදයි, බහු ආදීනොයි. සුළු වේලාවක ආස්වාදයක් තියෙනවා. නමුත් වැඩි වේලාවක් ඒ ආස්වාද කරපු පමණට පිනතුනේ ඒ තුලින් අපිව දුකට පත් කරනවා. ඒ ආදීනව අපට විඳින වෙනවා. මෙන්න මේක ටිකක් හරි තේරුම් අරගෙන මේ දුක් සමුදාය නිදහස් වෙනට පිනතුනේ අසුභ භාවනාව නැත්නම් පටික්කුල මානසිකාරය අපට හේතු වෙනවා. ශරීරයේ කොටස් 32ක් වෙන් කළා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ කොටස් වල තියෙන වර්ණය, ඒ කොටස් ක්‍රීඩපු ස්ථානය, ඒකේ දිශාව, ඒකේ ගන්ධය, මේ ආදී කරුණු මෙනෙහි කරලා මේ පිළිකුල් සිටවිල්ල දිනු කරන්න ඒක ලොකු කුසලයක් වෙනතුනි. ඒ සිහි කරන මොහොත තුළ අපේ හිතේ රාගය නැහැ. ඒ වගේම අපි සිහින් ඉනෝනන් මේ අවස්ථාවේ අපේ හිතේ කෙනෙක්ගේ නාමනාපයක් නැහැ. ලොකු අනුකම්පාවක් ලෝකෙකින් හටගන්නේ. අනේ මේ වගේ ශරීර පාවිච්චික නැහැ නේද මේ ලෝකෙ ඉන්නේ. ඒක දුකක් නේද? ඒ දුකෙන් සත්‍ය නිදහස් වෙත්වා කියලා ප්‍රාර්ථනාවකුත් අපි ඇති කරගන්නවා. ශරීරේ කොටස් 32ක් දක්වනවා. ඒක එක අතකින් පටවි කොටස් 20ක් විදියට, ඒ වගේම ආපව කොටස්, නැගිරෙන කොටස් 12ක් විදියට මේක වෙන් කරලා තියෙනවා. කෙස්, ලොම්, නිය, දත්, සමාධි වශයෙන් මේ කොටස් අපිට එකිනෙක මෙහෙය කරන්න පුළුවන්. මගේ ශරීරයේ කෙස් තියෙනවා. මේක අසුබ දෙයක්, මේක පිළිකුල් දෙයක්. ලෝම තියෙනවා, ඒත් එහෙම දෙයක්. ඇතැම් විට ශරීරයේ තියෙනකොට ප්‍රියමනාප දෙයක් විදියට අපි හිතනවා. නමුත් මේ ශරීරය වෙන් වුණාට පස්සේ කොයිතරම් අපිරිසුදු දෙයක්ද පින්නතුනි. Tamanṭa ma tamange e kotas gana kochchara pilikulak æti wenawada me sharīren ivath wicca gamanma. Apata hitena sharīren ivath unata passe pilikulu kiyala neida? Namuth pinathune buddhahamara desana karanne ita wada wenas deyak. බුදුහාඳුර කියන්නේ මේක ශරීරයෙන් වෙන් වුණාට පස්සේ පිළිකුල් නැහැ ඇත්තෙම. ශරීරයේ තියෙන කොටයි මේක වඩාත්ම පිළිකුල් කියලා. ඇයි ඒ? පිළිකුල් දෙයක් මත පිළිකුල් දෙයක් තියෙනකොට ඒකෙහි අසුභ බව වැඩි. දැන් කෙස් ගහ ශරීරයේම තියෙනකොට ඒක අපිරිසුදු වැඩි වෙනතුනේ. ඒක වෙන් කරාට පස්සේ හැදමෙට පිඟානක මේසයක් උඩ තියෙනකොට එච්චරම පිළිකුල් නැහැ. නමුත් අපට මේකවත් තේරුම් ගන්න බැහැ වෙනතුනේ. අපි හිතන්නේ ශරීරයෙන් අයින් වුණාට පස්සේ මේක පිළිකුල් කියන. ඇත්තම පිළිතුරු මේ ශරීරයකට තියෙන මොහොත තමයි වඩාත්ම පිළිකුල් අවස්ථාව විදියට බාහතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ. එනිසායි ශරීරයේ කොටස් අතර අපි එක කොටසක් ටික වේලාවක් හරි මෙනෙහි කරමු. විශේෂයෙන්ම මේ ශරීරයෙන් නිර්මාණය වෙලා තියෙන ඇටසැකිල්ලකින්. ඒ ඇටසැකිල්ල තමයි ස්කෙල්ටන් එක තමයි මේ ශරීරයේ ප්‍රධාන සැකිල්ල. ඒක වටා තමයි මේ හැම මස් නහර ආදිය වෙලිලා ලේවලින් වෙලිලා මේ ඇටසැකිල්ල නොපෙනෙන ආකාරයට අපට තියෙන්නේ. මේ ඇටසැකිල්ලෙහි අපට නියපොතු ටික පේනවා, දත් ටික පේනවා. නමුත් අනිත් කොටස් ටික සමෙන් වැහිලා නිසා අපට ඒක පේන්නේ නැහැ. නමුත් වෙනත් මේක යථාර්ථයේ මේ මැද මේ ඔබ දකින පුද්ගලයාත්, මේ ඉස්සරහින පුද්ගලයාත්, මේ ඇටසැකිල්ලකින් වසාලා තියෙන, සමකින් වැසිලා තියෙන, මේ ඇඳුමකින් වසාගෙන තියෙන මේ පුද්ගලෙක් ඉන්නේ. අපි දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ ටික විනිවිද මේ ඔබේ ඉස්සරහා ඉන්න පුද්ගලයා මේ ඇටසැකිල්ලක් නේද කියලා දකින්න ඔබ දක්ෂුණොත් මේ ඔබේ ඉදිරිපිට ඉන්න පුද්ගලයා ගැන ඔබට ලොකු ඇල්මක්වත් ලොකු ගැටීමක්වත් ඇති වෙන්නේ නැහැ. ඒක උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ ආටික සංඥාව ඇටසැකිල්ල ස්කෙල්ටන් එක ගැන අපි ටික වේලාවක් මෙනෙහි කරමු පිනතුනි. හොඳට තැම්පත් ඉඳගෙන දැස අඩවන් කරගෙන අපි දැන් ටික වේලාවක් අසුභ භාවනා වඩන්නට පටිකුල මනසිකාරය වඩන දිනුව පුහුණුවන්නට සූදානම් වන්නේ. ශරීරයේ ඍජුව තියාගෙන නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා සතින් පරිමුඛං උපට්ඨවෙත්වා කියපු ආකාරයට පරිමුඛං සතින් උපට්ඨවෙත්වා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා දක්වනවා. නාසය ආශ්‍රිතව මුහුණ ඉදිරිපිට තමන්ගේ සිහිය තියාගන්නවා අපි වර්තමානයේ තුල. ඒ සිහිය තියාගෙන මේ ශරීරයේ සකස් වෙච්ච ප්‍රධාන කොටස වෙන වැඩි ඉඩකඩක් අරගෙන තියෙන මේ අට්ටික සංඥාව ගැන අපි මෙනෙහි කරමු. මගේ ශරීරය ඇටසැකිල්ලකින් නිර්මාණය වෙච්ච දෙයක්. මේක සුභ දෙයක් නෙවෙයි. මේක දැනි පටවි ගතියෙන් නිර්මාණය වෙච්ච මේ දේ මට මුලින් ලැබුණු විඥානයේහි උපකාරයෙන් මා අනුභව කර ආහාර පාන ආදී ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වෙච්ච මේ ඇටසැකිල්ල සුදු පැහැයෙන් යුක්තයි. එය මස් වලින් සමෙන් වැසී තිබුණත් මා පරිහරණය කරන මේ ඇටසැකිල්ල අසුම දෙයක්, පිළිකුළු සහගත දෙයක්. මේක යම්කිසි දවසක මාත් හරිනවා. ශරීරය අත්හැරිය දවසට මේ ඇටසැකිල්ල කවදා හරි දවසක සමෙන් වෙන් වෙලා මේ ඇට ටික විනිවිද පේන්න ගන්නවා. මේ ඇටසැකිල්ල කවදා හරි ටිකෙන් ටික මේ මහ ප්‍රලය විසිරලා ගිහිල්ලා කිසියම් දිනක මේක වැලි ඇටක බවට, දූවිලි බවට පත් වෙනවා. මේ මුළු ලෝකෙම අපි පස් කියලා තිබ්බට මේ තියෙන්නේ මිය ගිහිපු පුද්ගලයන්ගේ ඇටසැකිල්ල කොටස් තමයි ලෝකේ පුරාම විහිදලා තියෙන්නේ. අට්ටි අසුභය, අසාරය, නිසරුය, ආහාරයෙන් නිම භූමිය, ආහාර නිරෝධයෙන් නැතිවන සුළුය. හැම මොහොතකම හටගෙන නිරුද්ධවන ස්වභාවයෙන් යුක්තය. හොඳයි, පින්වත්නි, අපි මේ වෙලාවෙහි බුද්ධානුස්සතිය භාවනා වැඩුවා, මෛත්‍රිය පුහුණු කළා, අසුභ සංඥා වැඩුවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙන ටික වේලාවක් මරණ සතිය, මරණය අනුවගේ සිහිය පුහුණු කරන්නට. භාගතුන් වහන්සේ දේශනා කළා ජීවිතය අප්‍රමාදී බව ඇති වෙනට මරණ සතිය වඩනට කියලා. ජීවිතං අනියතං මරණං නියතං කියලා. වලකේකු තමන්ගේ පිටපස්සේ හමායනවා වගේ නිරතුරුව තමා පසුපසම මරණය හමායනවා. අද අප පරිහරණය කරන මේ ශරීරය යම් කිසි දවසක මේ මරණය විසින් අපට අහිමි කරනවා. අපි ගොඩනගාගත්තු සමාජය, ස්වභාවය, තත්ත්වය, අපි ඇදෙදි කරපු දරුවන්, උපයපු ධනය, එකතු කරපු සියලුම සම්පත් එක ඇසිපිය ගන්න මොහොතකින් අපට අහිමි වෙනවා. ඒ දවස උපරිම ලෙස තව අවුරුදු 100කින් වෙන්නට පුළුවන්. නැත්තම් තව අවුරුදු 50කින් වෙන්න පුළුවන්. නැත්තම් තව අවුරුදු 25කින්, 10කින්, අවුරුදු 5කින් වෙන්න පුළුවන්. එතැන්විට මේ අවුරුද්දේ මුණත් වෙන්න පුළුවන්. බුදුහාඳුර අපට දේශනා කළේ අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අපි හිට මේ මොහොත වන විට මරණයට පත්වෙන්නේ ඉඳ දන්නේ නැහැ. ඒ නිසා අද කළ යුතු දේ අදම කරන්න, අප්‍රමාදී වෙන්න, හැකි තාක් දුරට සමත කමටහන දියුණු කරන්න, අනිත් අතින් විදර්ශනා වඩන්න. අපි ජීවිතෙන් ගන්න උපරිම ප්‍රයෝජනේ මේක. මේ අප්‍රමාදී බව ඇති කරගන්නට මරණ සතිය අපට උපකාරයක් වෙනවා. අපි සල්ප වේලාවක් හරි පිනතුනි මරණ සතියක් පුහුණු කරමු. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. හොඳයි පින්වත්නි, අපට ලැබිලා තියෙන ඉඩ අවකාශයට අනුරූපවයි අපි මේ භාවනා වැඩුවේ. ඉතින් මෙහෙම අපි ටික වෙලාවක් භාවන වැඩුවත් ඔබ දක්ෂ වෙන්නට ඕන. දවසේ කාලය වෙන් කරගෙන වැඩි වේලාවක් මේ ධර්ම මාර්ගය තුල යෙදෙන්නට අපේ ජීවිතේට ලබා දෙන උපරිම වටිනාකම මේ සද්ධර්මයෙන් සෙවණෙහි ජීවත් වීම. අවසානයේ අපේ බරපොරොත්තු මේ හැම දෙයක්ම කළ දුකෙන් නිදහස් වීම. අන්නේ මාර්ගයේදී අපට අවසාන වශයෙන් කරන්න තියෙන පින්තුණි වර්තමානයේ එක සිතුවිල්ල කණිතතාවය බලන එක. අපි අවුරුදු 50කට ජීවත් වුණා කිව්වට, අවුරුදු 70ක් 80ක් ජීවත් වුණා කිව්වට, දරුවන් ඥාතීන් දේපල තියනවා කියලා ඉන්නවා කියලා කිව්වට, අපේ සමස්ත ජීවිතය කියන්නේ පින්තුණි මේ වර්තමාන මොහොතේ සිතුවිල්ල. ඒ සිත විතරක් නේ කන්නේ, වේක රූප වේදනා සංඥා සංඛාර කියන තවත් ස්කන්ධ හතරක් එක්ක මේ ස්කන්ධ පංචකයක් විදිහට හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය අපේ සමස්ත ආධ්‍යාත්මික ජීවිතයේ සාරතත්වය කියලා කියන්නේ මේ වර්තමාන සිත විල කණිතතාවේ දකින්න එක. හැම මොහොතකම සිපිනතුනි තමා සිහිය තියාගෙන හැම සිතුවිල්ලක්ම හට ගන්නවා, නිරුද්ධ වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, රයිසින් සීසින් කියන මේ යථාර්ථය මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන පමණට පිනුත්නි ලෝකයේ හිත බැස ගන්න ගති අඩු වෙනවා. තමන්ගේ අභ්‍යන්තර ශරීරයේ පිළිබඳවත් හිත බැස ගන්න ගති අඩු වෙනවා. තමා කොයිතරම් රෝගාබාධයකට පත් වුණත් තමන්ට ඒ දුක් ටික නිදහස් වෙන්න පුළුවන් මේ අනිත සංඥා වැලීම නිසා. අපේ ජීවිතේ ලබා දෙන උපරිම වටිනාකම මේ සම්බුද්ධ ශාසනය ලබා ගන්න ඉහළම ප්‍රතිඵලය අනිත්‍ය සංඥා වැඩිම පිනතුනි. උපරිම ලෙස අනිත්‍ය සංඥා වැඩිම සඳහා යොදන කාලය වැඩි කරන්න. ඒකට පහසුවක් වන්නට පුලුවන් තරම් දොරට හිත සමාධිමත් කරගන්න. සිත සමාධිමත් කරගන්නට පහසුවක් වෙන විදිහට කය වචනය සංවර කරගෙන සිල්වත් වෙන්න. ඒ සීලයට උපකාරයක් සඳහා හිතාන් දුරට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ආහාරය පාලනයකින් යුතුව ගන්න. නිතරම තමා කතා කරන වචන පාලනයකින් කතා කරන්න. නිතර කල්යාණ මිත්‍රයන් සමග ධර්ම සාකච්ඡාවක යෙදෙන්න. නිතර කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. නිතර දහම් පොතපත කියවන්න. අඛණ්ඩව සතර සතිපට්ඨානය තුලින්ට උත්සාහ කරන්න. අපි යම් කිසි මොහොතක සතර සතිපට්ඨානය ඉනවනම් ඒ මොහොත බුදුහාඳුරන්ගේ සෙවණෙහි බුදු සුවඳෙහි ඉන්න අවස්ථාව. ඒ නිසා බුදුහාඳුරන්ගේ සුවඳවත් කුටිය තුල බුදුහාඳුරන්ගේ සෙවණෙහි බුදුරැස් ආලෝකයෙන් බුදුහාඳුරන්ගේ මෛත්‍රී දියදහරින් අපි සැනසීමෙන් ඉන්න වෙලාව වැඩි කරගන්න. හැකි තාක් දුරට කය පිළිබඳව සිහියෙන්, වේදනා පිළිබඳව සිහියෙන්, සිත ගැන සිහියෙන්, සිතිවිලි ගැන සිහියෙන් ඉඳමින් ඒ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර සමුදය ධම්මානුපස්සේ විහෙරති වෛදම්මාන පස්සේ විහෙරති කියපු විදියට හැම මොහොතේම හට ගන්නවා, නිරුද්ධ වෙනවා කියන මේ සිතුවිල්ල දිනෙන් දින, පැයෙන් පැය, මොහොතින් මොහොත වඩන දියුණු කරන කාලය වැඩි කරගන්න. මේක තමයි පින්නතුනි අපේ ජීවිතයට අපි ලබා දෙන උපරිම වටිනාකම. අපි මෙලොවට ජනිත කරපු අපේ අම්මා තාත්තට ලබා දෙන්න පුළුවන් උපරිම ගෞරවය මේක. බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් උත්තම පූජාව මේ. මහා සංඝරත්නයට කරන්න පුළුවන් උපරිම කෘතඥතාවයත් මේ. අපට ලෝකයෙන් කරන සැලකිල්ලට අපට කරන්න පුළුවන් උපරිම ප්‍රතිපකාරයත් මේක පින්නතුනි. එනිසා හැකි තාක් දුරට සිල්වත් වෙමින් සමත විදර්ශනා තුළ තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට අප්‍රමාදීව කටයුතු කරන්න. අතිශය දුර්ලභව ලද මේ ගෞතම සම්බුද්ධ ශාසනය එක මොහොතක්වත් අපතේ නොයනසේ තමන්ගේ දිනචරියාව සකස් කරගන්නට, ඔබේ කාලය කල්මනාකරණය කරගන්නට, මෙසේ කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ ජනිත කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් ඔබ අපනමින් මිය ගිය සියලු සත්ත්වෝ අනුමෝදන් වෙත්වා. මේ පිණින් සුවපත් හැකි යම් තාක් සත්ත්වයන් වෙත්නම් මේ විශ්වය තුළ ඒ හැම දෙනාම මේ පින දැක සතුටු සිතින් ඒ අයම කළා වූ පින්කමක් සේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන්නට බලාපොරොත්තු වෙන සිටින යම් තාක් දෙවියන් මේ විශ්වය තුළ සිටිත්නම් ඒ සියලු දෙවියෝද අද දින මෙන්ම අප ජීවිත කාලයේ පුරාම සිදු කරපු සියලු පින් අනුමෝදන්ව දෙවිසුරු වර්ධනය කරගන්නා ගමන් සමස්ත ලෝකයක් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් රැකෙත්වා. මේ සියලු පින් කමලානි සංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව ජීවිතයේ නිදුක් නිරෝගී සම්පත්තිය, චිර ජීවනය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සැලසේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයම් පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.